නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාව. අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මත සිත පීඨා සීය පවත්වන කමඨාන. මේ කමඨාන අපේ ජීවිතයට බොහොම විශේෂ උපකාරයක් වෙනවා, නිරෝධ සමාපත්තිය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා. ආනාපාන සති භාවනාව හැම භාවනා යෝගියෙක්ගේම ජීවිතයත් එක්ක, තමන්ගේ විමුක්තියත් එක්ක, නිරෝධ සමාපත්තියත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධකම් පවත්වන භාවනාවක්, කමඨාණක්. මොකද්ද මේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මත සිත පීඨවලා සිහිය පවත්වනවායි කියලා කියන්නේ? මේ ලෝකේ ජීවත් වෙන හැම තාපසයෙක්ම, හැම සත්වයෙක්ම ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ වේගයට අනුව එයාගේ මානසිකත්වය, කායික ක්‍රියාව අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේකට කියනවා කායානුපස්සනාව කියලා. එහෙනම් සතර සතිපට්ඨානයේ දේශනා කරනකොට තථාගතයන් වහන්සේ මේ ආනාපාන සතියත් එක්ක සම්බන්ධ කරනවා. ඒකේ කොටසක් මේක. ආස්වාසේ දීර්ඝ උස්ම, කෙටි උස්ම, ඒ උස්ම වල ක්‍රියාකාරී ස්වභාවය මේ සතර සතිපට්ඨානය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් විවේකයෙන් ඉන්නකොට එක පාටම උස්ම ගන්න වේගය වැඩි නම් අපි දන්නවා එයා ගොඩාක් ගැටෙනවා, එහෙම නැත්නම් ද්වේෂය ඇවිල්ලා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසය අපට පණිවිඩයක් දෙනවා. වේගය වැඩි නම්, වේගයේ ධාරිතාව වැඩි නම් අපේ ආයතනවල ක්‍රියාකාරීත්වය වැඩි කියන එක, එහෙම නැත්නම් කැළඹිලා කියන එක. හොඳට අපේ ජීවිතවල අපි පියවරෙන් පියවරට මෙනෙහි කරලා බලනවා නම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ කියන එකේ වේගය, එහෙම නැත්නම් ධාරිතාව වැඩි වෙච්ච අවස්ථා තියෙනවා කීපයක්. එකක් තමයි කය ගොඩාක් වේසුනොත් මේ ආස්වාස ප්‍රාස්වාසවල වේගය වැඩි වෙනවා. අපි ඕනවට වඩා පටිගයක්, ද්වේෂයක් අටගත්තොත්, තරහා ගියොත් මේ ආස්වාස ප්‍රාස්වාසවල වේගය වැඩි වෙනවා. අනිත් එක තමයි රාගය අධික වුණොත්, කාමය අධික වුණොත් මේ ආස්වාස ප්‍රාස්වාසවල වේගය වැඩි වෙනවා. ගොඩාක් දුරට මේ ගොඩාක් මේ ජීජවල් වල ජීවත් වෙන කට්ටිය දන්නවා ඒ රාගය සංසිඳනකොට මොනතරම් ආස්වාස ප්‍රාස්වාසවල වේගය වැඩි වෙනවද කියලා. ඒ රාගය අඩු වෙනකොට, ඒකෙන් නිදහස් වෙනකොට ඒ තමන්ට තේරෙන ඒ ආස්වාසවල වේගය එක පාට බෑගෙන යනවා, විශාල වශයෙන් කයේ කම්පනයක් පවතිනවායි කියලා. යම්කිසි භාවනා යෝගියේ තාපසයෙන් තමන්ගේ ආස්වාසයේ මත, ප්‍රාස්වාසයේ මත, එයි වේගයේ මත සිය පීඨවල, සිත පීඨවල එයා මේක මෙනෙහි කරන්න ගත්තාම එයාට බොහොම පැහැදිලිව තේරෙන ප්‍රශ්නයක්, බොහොම සරලව වටා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ආස්වාසයේ වේගය වැඩි නම්, ප්‍රාස්වාසයේ වේගය වැඩි නම් සිතේ ක්‍රියාකාරීත්වය, කයේ ක්‍රියාකාරීත්වය අධිකයි. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස කියන කාරණා දෙක අපේගේ ජීවිතයේ කයේ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අපට ලැබිච්ච මහඟු අවස්ථාවක්. යම්කිසි තාපසෙක් භාවනා යෝගීව වාසය කරනකොට ඒ තාපසේ ඇස් දෙක වාගෙන තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවල ආස්වාසයේ ප්‍රාස්වාසයේ පවතින වේගය සීයෙන් දකිනකොට, මෙනෙහි කරනකොට තමන්ගේ සිත නිවෙන එක නෙමෙයි යාට තේරෙන්නේ, ආස්වාස ප්‍රාස්වාසයේ නිවෙනකොට තමන්ගේ සිත නිවෙනවා. ආස්වාසයේ ප්‍රාස්වාසයේ සරල වෙනකොට, සෑල් වෙනකොට කය සෑල් වෙනවා. මේක සම්පූර්ණම කයේ සිතේ ක්‍රියාකාරීත්වයක්. අදාසක් අපට එනකොට ඒ අදාස කියන්න අපි කලබල වෙනකොට ඇත්තටම කලබල වෙන්නේ සිත නෙමෙයි, කය නෙමෙයි, ආස්වාසයේ ප්‍රාස්වාසයයි කලබල වෙන්නේ. එහෙනම් අපි යම්කිසි වතක් කරනකොට, වේසමාන්සියක් දරලා වැඩ කරනකොට ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මත සිත පීතවලා එම වේගය වෙනස් වෙන්න නොදී ඉමින් ඉමින් ඇවිදිනවා ඉමින් ඉමින් වැඩ කරනවා බර කොසලනවා නම් වේගයෙන් යන්නේ නැහැ ඒ බර කයට දැනෙන්නේ නැති විදියට අඟල් 6න් අයට පියවර තියලා මාංශය වැඩි නම් පොඩ්ඩක් වෙලා එතන රැඳිලා ඒ සෑල්ලුව ඇති කරගෙන අර ආස්වාසයේ වේගය වැඩි වෙන්න නොදී එක්තරා වේගයක මත පීචවල ක්‍රියාත්මක වෙන්න හැරලා අපි ඒ බර උසලාගෙන ගියොත් අපට ඇතක්ම දෙකක් තුනක් වුණත් අපට ගමන් කරන්න පුළුවන්. කයට වේස දැනෙන්නේ නැහැ සිතට වේස දැනෙන්නේ නැහැ හේතුව ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වෙනස් වෙලා නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වෙනස් වෙනවයි කියන්නේම එයාගේ සිතේ පීඩණය එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය අධික වෙනවා. කයේ ක්‍රියාකාරීත්වය අධික වෙනවා. දැන් මේ භාවනා යෝගියා ඒ ගසක්කට වාඩි වෙලා මෙන්න මේ ආකාරයට මෙනෙහි කරනකොට මේ භාවනා යෝගියාට ඉස්සෙල්ලාම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එයා දක්ෂයෙක් වෙනවා මෙන්න මේ කාරණාව පිළිබඳව. ආස්වාසයේ ප්‍රාස්වාසය සම්පූර්ණ කයේ ක්‍රියාවලිය වශයෙන් එයා දකිනවා. මේකට කියනවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. එහෙනම් තමන් බාහිර දේ තුලින් තමන්ගේ කයේ වෙනස්කම දැක්කා වාගේ මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ කියලා කියන මේ ක්‍රියාවලිය බාහිර වාතයේ කයට ඇතුල් වෙනකොට අභ්‍යන්තර ඒ අපද්‍රව්‍ය ඒ නාසයෙන් පිට වෙනකොට මේ ක්‍රියාවලිය තුලින් තමන්ගේ මුළු කයම ක්‍රියාත්මක වෙනවා. කයේ පැවැත්ම කයේ චර්යාව තීරණය වෙනවා. මෙන්න මේ කායානුපස්සනාව මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. මේ භාවනා යෝගියාට ආස්වාස ප්‍රාස්වාස තමයි මේ කමඨානට ගත්තේ. ආනාපාන සතිය තමයි යා කමඨාන වශයෙන් උපයෝගී කරගත්තේ. අබැයි මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා සම්පූර්ණම ආනාපාන සතිය කියන්නේ සතර සටිපට්ඨාණය. මේ සතර සටිපට්ඨාණයේ තවත් ක්‍රියාවලියක් තමයි මේ කියන ආනාපාන සතිය. එහෙනම් ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුලින් මේ සතර සටිපට්ඨාණය තමන් තුළ වැඩෙන බව තේරුම් අරගෙන අවබෝධ කරගත්තේ භාවනා යෝගියා මේ ආනාපාන සතිය තුලින් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුලින් කායානුපස්සනාව බොහොම සතුටින් ප්‍රඥාවෙන් වඩන්න පටන් ගන්නවා. ආස්වාසයේ වැඩි වෙනවා ඒ කියන්නේ කයේ ක්‍රියාවලිය වැඩි වෙලා සිතේ ක්‍රියාවලිය වැඩි වෙලා ඒ ආස්වාස ප්‍රාස්වාසයට අනුව කයයි සිතයි වෙනස් වෙලා ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනවා ඒ කියන්නේ ඒකට සාපේක්ෂව කයේ සිතේ ක්‍රියාවලිය වෙනස් වෙලා මෙන්න මේ කාරණාව භාවනා යෝගියාට තේරුම් ගත්තාම එයා ආස්වාස ප්‍රාස්වාස නෙමෙයි යා තේරුම් ගන්නේ කයේ ක්‍රියාවලිය මෙන්න මේ වේගයට අනුව මගේ සිතවිලි වල වේගය පවතිනවා වචන වල වේගය පවතිනවා ඇසිරීමේ වේගය පවතිනවා ක්‍රියාව තීරණය වෙන්නේ මේ වේගයට අනුව සම්පූර්ණ කය වටාගෙන ඉවරයි කයේ ක්‍රියාකාරීත්වය මනාකොට තේරුම් අරගෙන ඉවරයි තමන්ගේ චරිතය කායික පැවැත්ම මනාකොට අවබෝධ කරගෙන ඉවරයි මේක ආනාපාන සතිය තුලින් ඒ ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය මත සිත පීඨවලා භාවනා කරන භාවනා යෝගියාගේ පළමු අවබෝධය මේ භාවනා යෝගියා තවත් මේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මෙනෙහි කරනකොට තමන්ට තේරෙනවා ඒ භාවනා යෝගියා ස්පර්ශ කරන සෑම උලං පොද්දකටම සෑම උස්ම රැල්ලකටම තමන්ගේ යම්කිසි දුකක් වේදනාවක් නිර්මාණය වෙන බව වැඩිපුර ආස්වාස කරනකොට ස්පර්ශය වැඩි ඒකට අනුව වේදනාව වැඩි වචනවල කලබලකාරීත්වය තමන්ගේ අදහස හරියට කියාගන්න බැරි තරම් පැටවිලි සාගත මානසිකත්වය කයේ කලබලකාරීත්වය නොසන්සුන් භාවය සිතිවිලි වල විකෘති භාවය වික්ෂිප්ත භාවය දැන් භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ හැම ආස්වාසය ප්‍රාස්වාසයක්ම හැම වේගයක් මත සිය පීචුණකොටම ඒ හැම වේගයක් තුළම ස්පර්ශයක් පවතිනවා ඒක තුළින් දුක නිර්මාණය වෙනවා අයියෙන් ගන්න හැම උස්මයක් නිසා අට ගන්න ස්පර්ශයෙන් වැඩිපුර දුක හට ගන්නවා. සෑල්ලුවෙන් ගන්න හැම උස්මයක් තුළින්ම එයා තුළ දුක තුනී වෙනවා. අවමෙන් ගන්න මුර්ධුවෙන් ගන්න හැම උස්මයක් පිළිබඳව ඒ හැම වේගයක් පිළිබඳව තමන්ගේ දුක මුර්ධු වෙනවා, තුනී වෙනවා, අවම වෙනවා. මෙන්න මේ කාරණා තුන භාවනා යෝගියාට වටහා ගත්තාම මේ භාවනා යෝගියා තුල දැන් වැඩෙන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දැන් එයා කියනවා වේදනානුපස්සනාව වැඩෙනවා, සතර සටිපට්ඨානයේ දෙවන අවබෝධය මේ වැඩෙන්නේ. භාවනා යෝගියා මෙන්න මේ ආකාරයට තමන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල මේ වේගය තුල තමන් දැනගත්තා වූ ස්පර්ශයේ ධාරිතාව තුලින් ඇස කන දිව නාසය සමසිතෙන් මේ කමඨාන පුරුදු කරනවා. රූපදියා වේගයෙන් බලනකොට වේගයට සාපේක්ෂව මොනතරම් පීඩනයක් අපට එනවද? තප්පරයකට රූප 60ක් බලලා බලන්න මොනතරම් සිතට වේදනාවක් කම්පාවක් දැනෙනවද කියලා. තප්පරයට රූප 50ක් බලලා බලන්න මොනතරම් ඒ වේදනාව අරකට සාපේක්ෂව වෙනස් කියලා. තප්පරයට රූප 2ක් දැකලා බලන්න මොනතරම් අර වේදනාව ස්පර්ශය තුළින් අටගත්ත වේදනාව තුනී වෙලාද කියලා. තප්පරයට එක රූපයක් දැකලා බලන්න මොනතරම් ඒ රූපයේ සෑල්ලුද නිවීමද කියලා. එහෙනම් අපි තප්පරයට එකක් දැකලා ඒ වගේම විනාඩියට එකක් දැකලා පැයකට එකක් දැකලා දවසකට එක රූපයක් දකිනවා නම් එයා මොනතරම් සමාධියේ පරිපූර්ණත්වයට පත්වෙච්ච භාවනා යෝගියෙක්ද? මෙන්න මේ කාරණා වටාගත් භාවනා යෝගියා තමන්ගේ ඇස්වලට netට ගැටෙන රූප සංඛ්‍යාව අඩු කරලා අර ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය අඩු කරනවා. දැන් යා උස්ම ගන්නේ ඇස්වලින්. අපි හිතාගෙන හිටියා මේ නාසයෙන් උස්ම ගන්න එකයි මේ ආනාපාන සතිය කියලා. ඇස්වලිනුත් උස්ම ගන්න පුළුවන්. ඇයි අපේ හැම ශෛලයකටම ආස්වාස කරන්න පුළුවන්නේ, ප්‍රාස්වාස කරන්න පුළුවන්නේ? වායු ගෝලයේ තියෙන වායුව, ජලය, ඒකේන සංඝටක මේ ආස්වාස ප්‍රාස්වාස කරලා මේ කයට, මේ සමේ තියෙන සිදුරු වලට, ඒ ශෛල වලට උරා ගන්න පුළුවන් නම් හැම ශෛලයකටම ආස්වාස ප්‍රාස්වාස කළ හැකි. නායට සාමාන්‍ය ලීටර 2-3 ගන්න පුළුවන්කම තිබුණා, සෛලවල එච්චර ගන්න බෑ. නමුත් අවමෙන් ගත්තත් ඒ කියන ගනුදෙනුව හැම සෛලයකින්ම සිදු වෙනවා. ඒකටත් ඒ ඇතුල් වීමටත් පිටවීමටත් දොරටුවක් තියෙනවා. හැම සෛලයක් තුළම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ කතාව භාවනා යෝගියාට තේරුණාම මෙයා තේරුම් ගන්නවා මේක තමයි මේ ලෝකේ වේදනාව කියලා කියන්නේ, දුක කියලා කියන්නේ. හැම ගනුදෙනුවක් තුළම දුක පවතිනවා. මෙන්න මේ කාරණාව භාවනා යෝගියාට වැටහෙනවා. ඒ භාවනා යෝගියා තමන් තුළින් මේ අවබෝධය දැක්කාම පුදුමාකාර විඩාවකටත් පුදුමාකාර සන්තෝෂයකටත් පත් වෙනවා. මොකද්ද විඩාව? එහෙනම් හැම ගනුදෙනුවක් තුළම දුකක් මට අයිති වෙනවා, හැම ගනුදෙනුවක් තුළින්ම මං දුක් විඳිනවායි කියලා ඒ කම්පාව තුළින් දුක් වෙනවා. මේ කාරණාව මෙච්චර කාලයක් දැනගෙන සිටියේ නැ, දැන් මං මගේ කයේ ක්‍රියාවලිය තේරුම් ගත්තා. හැම ගනුදෙනුවක් තුළම තියෙන දුක මම 100ෙන් දකිනවායි කියනකොට එයාගේ සතුට යාට සංසිඳව ගන්න බැරි තරම්. අද අපේ ජීවිතයේත් මේ ආනාපාන සති භාවනා වඩනකොට, අපිත් මේ භාවනා යෝගියෙක් වශයෙන් මේ කමඨාන පුරුදු පුහුණු කරනකොට මෙවැනි අත්දැකීම් අපටත් ලැබිලා තියෙනවා නේද? එනං ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියා ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගයේ මත සිත පීඨවල සීය පවත්තනකොට ඒ භාවනා යෝගියා දකිනවා ගනුදෙනුව තුල දුකක් නැහැ, කිසිම පීඩනයක් නැහැ. හැම ගනුදෙනුව තුලම තියෙන්නේ ගත්ත දේ දෙනවා, දුන්න දේ ගන්නවා. මෙන්න මේ ගනුදෙනුවක් මේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන්නේ. මුළු විශ්වය තුළම පවතින්නේ ක්‍රියාකාරී ස්වභාවයක්. හැම අණුවක් තුළම පවතින්නේ ක්‍රියාකාරී ස්වභාවයක්. හැම භූතයෙක් තුළම, සතරමා භූතයෙක් තුළම පවතින්නේ ක්‍රියාකාරී ස්වභාවයක්. ඒ සතරමා භූතයාගේ නිර්මාණයක් නිසා මා තුළත් පවතින්නේ ක්‍රියාකාරී ස්වභාවයක්. කයට ශක්තිය ලබා ගන්නවා, ඒ ශක්තිය වැය කරනවා, වැය කරපු එකට සාපේක්ෂව ලබා ගන්නවා, ලබාගත් එකට සාපේක්ෂව වැය කරනවා, වැය කරපු එකට සාපේක්ෂව ලබා ගන්නවා. මේක ක්‍රියාවලියක්. පිපාසයට ජලය වළඳනවා, වළඳපු ජලය නැවත වැය කරලා ඉවර කරනවා, ඉවර කරපු එකට සාපේක්ෂව නැවත පිපාසය දෙනවා, ඒකට නැවත පැන් ගන්නවා, ගත් එක සාපේක්ෂව නැවත ආයෝජනය කරනවා, ඒ ආයෝජනයට සාපේක්ෂව එක වැය වෙනවා, වැය වෙච්ච එකට සාපේක්ෂව නැවත ලබා ගන්නවා. මේ ආපෝ ධාතුව තුලක් තියෙන ක්‍රියාකාරී ස්වභාවයක්, චක්‍රයක්. එහෙනම් අපේ කයට අපි ගන්න හැම ආහාරය පානයක්ම කොච්චර ප්‍රමාණයක් ගත්තා බයිස්රාවිය වෙන්නේ නැද්ද? නව දොරටු වලින්ම බයිස්රාවිය වෙනවා. එහෙනම් මේ ආහාර ධාතුව, එහෙම නැත්නම් පටවි ධාතුවේ තියෙන්නේ චක්‍රීකරණයක්. ආපෝ ධාතුව තුල තියෙන්නේ චක්‍රීකරණයක්. වායෝ ධාතුව තුල බලනකොටත් ආස්වාස කරනවා, කයට ඒවා උරා ගන්නවා, ඒවා පරිභෝජනය කරලා බයිස්රාවිය කරනවා, නැවත උරා ගන්නවා, නැවත පාවිච්චි කරලා බයිස්රාවිය කරනවා, නැවත උරා ගන්නවා. මේ වායුවත් චක්‍රීකරණයක්. එහෙම නැතුව ගන්න හැම වායුවක්ම අපේ කයේ තැම්පත් වෙනවා නම්, අපි එක ගබඩා කරනවා නම්, අද මාපොළොවට වඩා පිම්බිච්ච බැලුමක් වෙන්න ඕනේ නේද අපේ කය? අක්කර ගානකට අපේ කය වීදිලා තියෙන්න ඕනේ. ඇයි මේක උලම්පුරෝල ඒ තරම්? එහෙනම් මේ වායුව චක්‍රීකරණයක් වෙනවා. උණුසුමත් චක්‍රීකරණය වෙනවා නේද? එළියෙන් අපි ලබා ගන්න සෑම උණුසුමක්ම පාවිච්චි කරලා සෙවුනාම කයෙන් ඒක එළියට තරංගයකින් වීදිලා ගියාම නැවත නැවත ඒ උණුසුම අපි ලබා ගන්නවා ආහාර පාන වලින්. එනම් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියලා කියන මේ සතරමා භූතය මේ සම්පූර්ණ චක්‍රීකරණයක් වෙලා මගේ කයේ ක්‍රියාත්මක වෙනවා. පඨවිය මේ මස් වශයෙන් අස්ති වශයෙන් ඒ චක්‍රීකරණයකට සිදු වෙලා, ආපෝ ධාතුව ලේ වශයෙන් වතුර වශයෙන් මගේ කයේ චක්‍රීකරණයකට සිදු වෙලා, වායෝ ධාතුව ආස්වාසයේ ප්‍රාස්වාසයේ වශයෙන් ප්‍රාණ වායුව වශයෙන් චක්‍රීකරණයකට සිදු වෙලා, තේජෝ ධාතුව උණුසුම වශයෙන් රස්නේ වශයෙන් චක්‍රීකරණයකට සිදු වෙලා, එහෙනම් මේ හැම එකක්ම චක්‍රීකරණයේ බවට පත් වෙලා සිදු වෙලා ක්‍රියාත්මක වෙලා මම ඒක තේරුම් ගත්තේ නැහැ. මම ඊතානිටේ කෑම ගත්තාම කයට එකතු වෙනවා, කයේ කොටසක් වෙනවා. වතුර බිව්වා මේක කයේ කොටසක් වෙනවා. උලන් උස්ම ගත්තා මේවා කයේ කොටසක් වෙනවා. උණුසුම කයේ කොටසක් වෙනවා. ඒවා යන්නේ නැහැ කියලා. හැබැයි මොකවත් රැඳෙන්නේ නැහැ කියන එක මම තේරුම් ගත්තේ නැහැ නේද? මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම මේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගයේ මත සිත පිටවලා භාවනා කරන භාවනා යෝගියා මනාකොට තේරුම් ගන්න එක කාරණාවක් තමයි. මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල මාම් විශාල මුළුමහත් විශ්ව පද්ධතියේ තියෙන ධර්මතාවයම ක්‍රියාත්මක වෙන බව. මේ විශ්වය තවත් විශ්ව ගණනාවක් එක්ක චක්‍රීකරණය වෙලා මේක භ්‍රමණය වෙනවා. විශ්වය තුල ගත්තාම ඒ විශ්වයේ තියෙන ක්ෂීරපත හැම එකක්ම භ්‍රමණය වෙනවා. ක්ෂීරපත ඇතුළට ඇවිල්ලා බලනකොට මන්දාකිණී භ්‍රමණය වෙනවා. මන්දාකිණී ඇතුළට ඇවිල්ලා බලනකොට ග්‍රහලෝක මණ්ඩල භ්‍රමණය වෙනවා. ග්‍රහලෝක මණ්ඩල වලට ඇවිල්ලා බලනකොට ග්‍රහයෝ භ්‍රමණය වෙනවා. ග්‍රහයෙකුට ඇවිල්ලා බලනකොට සතරමා භූතය භ්‍රමණය වෙනවා. ඒ සතරමා භූතයට ඇවිල්ලා බලනකොට හැම සෛලයක් මම අණුවක්ම භ්‍රමණය වෙනවා. ඒ හැම අණුවක් තුළම බලනකොට ඒකෙන් නිකුත් වෙන හැම තරංගයක්ම භ්‍රමණය වෙනවා. එනම් මුළු මහා විශ්ව පද්ධතියම භ්‍රමණය වෙනවා. මේක ධර්මතාවයක්, මේක ගනුදෙනුවක්, මේක චක්‍රීකරණයක්, මේක ක්‍රියාවලියක්. මෙන්න මේක දැක්කාම ඒ භාවනා යෝගියා තුළ ධම්මානුපස්සනාව සම්පූර්ණත්වයට පත් වෙලා, අද අපේ ජීවිතේ මේ ආනාපාන සති භාවනාව මේ කමඨාන අපි කොච්චර දුරට තේරුම් ගත්තද දන්න වඩපු කෙනෙක්ගෙන්, ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්ගෙන් ආල බලන්න මෙන්න මේ කාරණාව මීට වඩා සරලව, මීට වඩා ගැඹුරව ඒ උත්තමයා දේශනා කරයි. අද අපේ ජීවිතයේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය මත තමයි අපේ චිත්ත වේගය, එයිමනත් අපේ කායික වේගය ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. එහෙනම් අපි හැමෝම අද අපේ මිනිසත් භවයට අපි මේ කමඨාන වඩන්නට ඕනේ. අපේ සිතේ කම්පනය අඩු කරගන්න, තුනී කරගන්න, සිත සෑල්ලු කරගන්න, සරල කරගන්න, විවේක කරගන්න, ක්‍රියේ කයේ ක්‍රියාකාරීත්වය සංවර කරගන්න, ඒක පිළිවෙල කරගන්න, අනුගත කරගන්න, නිවීමට ගැළපෙන විදියට ජීවත් වෙන්න ආස්වාස ප්‍රාස්වාසයේ වේගය අපි මෙනෙහි කරන්නට ඕනේ. වේගය මත සිත පීඨවන්න ඕනේ. ඒක නිවීමට ගැළපෙන වේගයට පත් කරන්නට ඕනේ. කම්පාවට පත් වෙන අධික වේගයට පත් වෙන හැම ආස්වාසයක් ප්‍රාස්වාසයක්ම දැනගන්නට ඕනේ. ඒක මත සිහිය පීඨවන්නට ඕනේ. එතකොට වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනකොට චිත්ත වීති ප්‍රමාණය, කයේ කලබලකාරීත්වය තැම්පත් වෙලා, සරල වෙලා, සෑල්ලු වෙලා විවේකයට පත් වෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මත සිත පීඨවලා භාවනා කරන භාවනා යෝගියා තමන්ගේ කයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තාම කායානුපස්සනා වැඩුවා. හැම උස්මයක් දිහා බලනකොටම, හැම වේගයක් තුළ තියෙන ස්පර්ශය දිහා බලනකොට එයා වේදනානුපස්සනා වැඩුවා. මේ කය පුරාවටම තියෙන්නේ සතරමා භූතයාගේ ක්‍රියාකාරීත්වයක්, ක්‍රියාවලියක්, චක්‍රීකරණයක් කියලා තේරුම් අරගෙන ඒ ක්‍රියාවට සමවැදුනාම, එකඟ වුණාම, එයාත් ඒ ක්‍රියාවලිය බවට පත් වෙලා ජීවත් වුණාම එයා ධම්මානුපස්සනා වැඩුවා. මේ හැම එකක්ම සිතේ ක්‍රියාකාරීත්වයක්, එහෙම නැත්නම් සිතේම පැවැත්මක් කියලා මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. ආස්වාසේ ප්‍රාස්වාසේ වේගේ මත සිත පීඨවලා භාවනා කරන මේ භාවනා යෝගියා ඒ ක්‍රමානුකූලව සිතේ ක්‍රියාවලිය බවට මේක ස්පර්ශ කරනවා, ප්‍රත්‍යක්ෂ කරනවා. මොකද්ද ඒ සිතේ ක්‍රියාකාරීත්වය? කොයි ආකාරයටද පවතින්නේ? ඒ තමන්ගේ ශක්ති විශේෂයේ පීඩණය කොච්චරද? ඒකට අනුව තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ තීරණය වෙන්නේ. නිවිච්ච කෙනෙක්ගෙන්, සමාධි ඉන්න කෙනෙක්ගෙන් අපි ආස්වාස ප්‍රාස්වාසයේ බැලුවාම සමාධි ඉන්න කෙනාගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ හොයන්න පුළුවන් කමක් නැහැ. අපේ ගුරුවරු භාවනා කරනකොට අපිටත් සමහරලාට සැකයයි, ජීව සමාධි වෙලාද, එහෙම නැත්නම් ප්‍රාණය කයෙන් අහිමි වෙලාද කියලා. අර සිවුරක කෙරවලකින් පොඩි නූල් පොටක් අඩලා නායේ ළඟ තියලා බලනකොට ඒ නූල් පොට එල්ලෙන්නෙම නැහැ. මොකද ආස්වාස ප්‍රාස්වාසය විනාඩි 3කට 4කට එක සැරයක් තමයි ගනුදෙනු කරන්නේ. ඒ තරම් සිත සමාධියට නෙමෙයි, ඍණ තත්ත්වයෙන් සමාධියට ගිහිල්ලා. හැබැයි විනාඩි 2ක් විතර යනකොට ඒ නූල් පොට ඉමීසරේ නාය තුලට පොඩ්ඩක් නැඹුරු වෙනවා. විනාඩි 2ක් විතර ගියාම නූල් පොට ඉමීසරේ එළියට නැඹුරු වෙනවා. ඒ ඇතුළට යන ප්‍රමාණය අඟල් කාලක් වගේ, එළියට නැරපෙන ප්‍රමාණයත් අඟල් කාලක් වගේ. එහෙනම් මේ චලනයේ තුලින් අපි තේරුම් ගන්නවා ආස්වාස ප්‍රාස්වාස වෙනවා. තාම අපේ ගුරුවරයා ජීවතුන් අතර ඉන්නවා. හැබැයි එයා සමාධියේ ඍණ මට්ටමට ගිහිල්ලා, එයා සමාධියේ මහා ගැඹුරු සමාධියකටපත් වෙලා. එහෙනම් අපේ සිතේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් අපේ බඹයක් විතර උස තියෙන ඒ කයේ තියෙන ප්‍රාණ ශක්තියේ ධාරිතාවට අනුව තමයි ආස්වාසයේ ප්‍රාස්වාසයේ තීරණය වෙන්නේ. ඒ ආස්වාස ප්‍රාස්වාසයට අනුව තමයි සිතවිලි වල ධාරිතාවත්, කයේ ක්‍රියාකාරීත්වයත් තීරණය වෙන්නේ. මෙන්න මේ කාරණා වටා ගත්තාම මේ භාවනා යෝගියා තමන් තුළින් චිත්තානුපස්සනාව වඩනවා. චිත්තානුපස්සනා ධර්මතාවය එයා තුළින් වැඩමින් පවතිනවා. හැම ආස්වාසයක්ම සිතේ ක්‍රියාකාරීත්වයක්. ඇයි සිතේ තරමට නේද එන්නේ? සිත ගොඩාක් කලබල නම් එයා මොනතරම් වේගෙන් ආස්වාස කරනවද, ප්‍රාස්වාස කරනවද? සිත මොනතරම් කම්පාවට පීඩණයටපත් වුණා නම් ඒ තරම් එයාගේ උෂ්මවල වේගය වැඩිද කියලා අපට මනාකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපි යම්කිසි අවස්ථාවක දිව්වාම, ගාකට නැගලා බැස්සාම, වැඩ කළාම, බර ඉස්සුවාම අපි හදවත ගැහෙන වේගය වැඩි නේද? ඇයි අපි හදවතේ වේගය විතරක් තේරුම් ගන්නේ, ආස්වාස ප්‍රාස්වාසවල වේගය අපට තේරෙන්නේ නැද්ද? එහෙනම් මේ මාංශි වෙනකොට, වැඩ කරනකොට ආස්වාස ප්‍රාස්වාස වැඩි වෙන්නේ ඇයි? අපේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට, මේ කය තුළ අපේ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනකොට, ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට, අපේ කයේ තියෙන ශක්ති විශේෂයට ලැබෙන පීඩණය වැඩි නේද? අපේ ශක්ති විශේෂයේ පීඩණය වැඩි වෙනකොට සිතේ පීඩණයට ඒක බලපානවා, සිතේ ක්‍රියාකාරීත්වයට බලපානවා. එතකොට සිත පීඩණයට පත් වෙලා සිතවිලි ප්‍රමාණය වැඩි වෙනවා. නිස්පාදනය වෙන සිතුවිලි ගණන වැඩි වෙනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනවා. බලන්න මේ ලස්සන ක්‍රියාකාරීත්වයක් විශාල යන්ත්‍රයක එන්ජිමකක හැම නට් එකක්ම හැම ඇණයක්ම හැම කේබල් එකක්ම එකතු වෙලා විශාල පද්ධතියකින් ක්‍රියාත්මක වෙලා විශාල ශක්තියක් තාපයක් නිර්මාණය වෙනවා වගේ මේ බඹයක් විතර උස තින එන්ජිම ගැන අපි කල්පනා කළේ නැහැ. මේ විශාල යන්ත්‍රෝපකරණය මේ ක්‍රියාකාරී ස්වභාවය අපි තේරුම් ගත්තේ නැහැ. දැන් තමයි අපට තේරෙන්නේ මේකත් අර විශාල යකඩ පද්ධතියකින් නිර්මාණය කරපු විශාල යන්ත්‍රෝපකරණයක් කියලා. කයේ පීඩනය වැඩි වෙනකොට මාංශය වැඩි වෙනකොට ඒක කයේ ශක්ති පීඩනයේ වේගය වැඩි කරනවා, කම්පා වැඩි කරනවා. ඒක සිතට ඒ විඥාණයට බලපෑම් ඇති කරනවා. සිතත් පීඩනයට කම්පාවට ලක් වෙනවා. එතකොට සිතවිලි ප්‍රමාණය වැඩි, ඒකට අනුව ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි. ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනකොට ඒකට අනුව සිතට බලපෑම් ඇති වෙනවා, කයට බලපෑම් ඇති වෙනවා. ඒකට අනුව පීඩනයත් වැඩි. මොකද්ද මේ ප්‍රශ්නය කියලා බැලුවාම මේක අපට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක්. යම්කිසි මෝටරයක් අපට ක්‍රියාත්මක කරන්න ඕනේ නම් අපි ඒකට අදාළ විද්‍යුතය ලබා දුන්නාම මෝටරය කැරකෙනවා. දැන් අපිට මේ මෝටරයෙන් යම්කිසි විදුලියක් ලබා ගන්න පුළුවන් නේද? දරිණ මෝතරේ ඉස්සරහ තියෙන ඒ යකඩ ධාරිතාවට ඒ යකඩ කූරට අපි යම්කිසි පංකාවක් අමුණලා ඒ පංකාව කරකලා බලන්න අපි කරන්ට් එක අමුණන්න ඕන, විද්‍යුතය දෙන්න ඕන, ඒ කණු දෙකෙන් නැවත කරන්ට් එක එළියට එන්නේ නැද්ද කියලා. එහෙනම් අපි මෝටරේට කරන්ට් එක දුන්නට පස්සේ ඉස්සරහා අර යකඩ බාරක කැරකෙනවා වාගේ යකඩ බාරක කැරකෙවුවාම අර පැත්තෙන් දණින් ගින්නෙන් කරන්ට් එක එළියට නිකුත් වෙනවා. එහෙනම් මේ පැත්තෙන් කරන්ට් එක දුන්නාම මේෙන් කැරකෙනවා, මේෙන් කරකෙවුවාම අර පැත්තෙන් කරන්ට් එක එළියට එනවා. මේ වගේ තමයි මේ කයේ ක්‍රියාකාරීත්වයන්. ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනකොට සිතවිලි වල වේගය වැඩි වෙනවා, ක්‍රියාවලියේ වේගය වැඩි වෙනවා, හැසිරීම විකෘති වෙනවා. ඒ වගේම තමයි ඒ සිතවිලි වල වේගය වැඩි වෙනකොට ක්‍රියාකාරීත්වයේ කයේ වේගයේ මාංශයේ වැඩි වෙනකොට ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනවා. මේ පැත්තේ පීඩනය වැඩි නම් අර පැත්තෙන් පීඩනය වැඩි වෙනවා, අර පැත්තෙන් පීඩනය වැඩි නම් මේ පැත්තෙන් පීඩනය වැඩි වෙනවා. මේ බම්බයක් විතර උස තියෙන මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මනාකොට තේරුම් ගන්නවා මේ භාවනා යෝගියා. අද අපේ ජීවිතයේ තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් නේද? අපේ මේ බම්බයක් විතර උස තියෙන කයේ තියෙන්නේ මේ වගේ ක්‍රියාකාරීත්වයක් නේද? ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගයේ මත සිත පීඨවලා සිය පවත්තන භාවනා යෝගියා තේරුම් ගන්නවා හැම උස්ම රැල්ලක්ම සිතේ ක්‍රියාකාරීත්වයක්, හැම උස්ම රැල්ලක් තුලම තියෙන්නේ කයේ ක්‍රියාකාරීත්වයක්, හැම උස්ම රැල්ලක්ම මගේ චරිතය, මගේ සිතවිල්ල, ඒ සිතවිලි වල වේගය, සිතවිලි ගණන ප්‍රමාණය තීරණය කරනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගත්තාම ඒ භාවනා යෝගියාට ආස්වාසය දැනෙන්නෙත් නැහැ, ප්‍රාස්වාසය දැනෙන්නෙත් නැහැ, ඒ ආස්වාස ප්‍රාස්වාස වල වේගය දැනෙන්නෙත් නැහැ. එයාට දැනෙන්නේ මේක සිතේ ක්‍රියාකාරීත්වයක්, සිතේ වේගයක්, සිතේ ධාරිතාවක් ලෙස. මෙන්න මේ පීඩණය තුළ, මේ මානසිකත්වය තුළ මේ භාවනා යෝගියා සිය පවත්වනකොට මෙතන කයේ චක්‍රීකරණයක් තියෙන්නේ, ආපෝ ධාතුවේ චක්‍රීකරණයක් තියෙන්නේ, වායෝ ධාතුවේ චක්‍රීකරණයක් තියෙන්නේ, උණුසුමේ නැත්තම් තේජෝ ධාතුවේ චක්‍රීකරණයක් තියෙන්නේ. මේ චක්‍රීකරණය තුළ මුළු විශ්වයේම, විශ්ව පද්ධතියේම චක්‍රීකරණයක් තියෙන්නේ. මෙතන පුද්ගලයේ සත්වයේ කවුරුත්ම නැහැ, තියෙන්නේ ක්‍රියාවලිය පමණයි කියලා දැක්කාම සිත මම නොවේයි, කය මම නොවේයි, දුක මම නොවේයි, නිවීම මම නොවේයි, ක්‍රියාවලියක් පමණක් පවතිනවායි කියලා දැනගත්තාම එයා චිත්තානුපස්සනාව තුළින් රාත් වෙච්ච අරියතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එයා රාතන් වහන්සේ නමක් වෙලා සංසාර දුකෙන් එතර වෙලා. බලන්න මේ ආනාපාන සති භාවනාව, ආනාපාන සති භාවනාවේ ඒ ප්‍රාස්වාසයේ ආස්වාසයේ වේගයේ සිත පීඨවන කමඨාන තුල පිතිබිච්ච නිරෝධ සමාපත්තිය. අපි නොදැනුවත්වම ආස්වාස ප්‍රාස්වාසය තුළින් මේ කමඨාන තුළින් සසර දුක නිවාගත් ක්‍රමවේදය. එහෙනම් අපි හැමෝටම ආස්වාසයක් තියෙනවා, ප්‍රාස්වාසයක් තියෙනවා. හේතුව අපි හැමෝම ජීවතුන් අතර ඉන්නවා, තාම අපිට පණ තියෙනවා, අපි හැමෝම ක්‍රියාකාරී ස්වභාවයක් තුළ ඉන්නවා. එහෙනම් අපේ ආස්වාස ප්‍රාස්වාසය තුළින් අපි මේ කියන නිරෝධ සමාපත්තිය වඩා ගන්න දක්ෂ උනේ නැහැ. අපේ ජීවිත තුළ මේ කමඨාන වඩලා අපේ සිත කය වචනය තේරුම් අරගෙන ඒකේ ක්‍රියාකාරිතය අවම කරලා සියලු කෙලෙස් නිරෝධ කරලා සිතේ ක්‍රියාකාරිතය නවත්තලා පැවැත්ම නවත්තලා ඉපදීම නවත්ත ගන්න අපි දක්ෂ වුණේ නැහැ. දැන් මේ අවස්ථාව අපට උදා වුණා. මේ මොහොතේ මේ කමඨාන තුළින් මේ අවබෝධය අපට පහළ වුණා. අපේ පෙර පිනක් වෙන කුසලයක් දැන් අපට මේ අවවාද අනුශාසනාව තුළින් පරිසම් දුන්නා. දැන් මේ කමඨාන අපි වඩන්නට අවශ්‍යයි. මේ කියන භාවනාව අපි පුරුදු පුහුණු කරන්නට අවශ්‍යයි. මේ මාර්ගයේ දැන් ඉඳලා අපි වඩන්නට ඕනේ. සෑම ආස්වාසයක් ප්‍රාස්වාසයක් තුළම කයේ ක්‍රියාකාරීත්වය දකින්න. ඒ හැම ආස්වාසයක් ප්‍රාස්වාසයකට අනුව කය වෙනස් වෙනවා. ඒ කයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. කතා කරන වේගය වෙනස් වෙනවා. පහළ වෙන අදහස් වල ඒ ප්‍රතිශතය වෙනස් වෙනවා. හැම මොහොතකම වැඩිපුර අදහස් පහළ වෙනවා නම් වචන වැඩිපුර කතා කරනවා නම් කලබලෙන් ඇසිරෙනවා නම් ටිකක් ආස්වාස ප්‍රාස්වාසයේ නාස්තුඩේ සිත තියලා බලන්න මොනතරම් වේගයෙන් ගනුදෙනු කරනවද මේ උස්ම රැල්ල. ඒකට සාපේක්ෂවයි මං කලබල වෙලා ඉන්නේ. මේක කායානුපස්සනාව. හැම ස්පර්ශයකට සාපේක්ෂව වේදනාවක් තේනවා. අයියෙන් උස්ම ගන්නකොට කතා කරලා බලන්න කතා කරන වේගය වැඩි, මෛත්‍රිය අඩුයි, කරුණාව දයාව අඩුයි, නියතමානිකම අවංකකම කීකරුකම ඉවසීම අඩුයි. ඇයි වචනවල වේගයත් වැඩි, කයේ කලබලකාරීත්වයත් වැඩි. සමහර අයගේ විදේශනකයන් වහන්සේලාගේ අපි දකිනවා ආස්වාස ප්‍රාස්වාස ඉලගිය වෙලාවක කතා කරනකොට අතපය හැම එකක්ම විසිරෙනවා. අතපය උස්සලා කතා කරනවා. අර දේශපාලන රස්සීමල කතා කරන වාගේ උගුරු දණ්ඩ පැලෙන්න කෑ ගන්නවා. අනිත්‍යට විවේචනය කරනවා, නිඳා කරනවා, අපාස කරනවා. සියලුම ධර්ම දේශනා කමටන් එලා දකිනවා. Taman තරම් මේ ලෝකයේ ධර්මයේ දන්න කෙනෙක් නැහැ කියලා ඔප්පු කරන්න පුදුමාකාර වෙස්සක් දරනවා. මේ කාය ආනාපාන සතිය තුළ ආස්වාසේ ප්‍රාස්වාසේ වේගයේ වෙනස තේරුම් ගන්න බෑ. ඒ වෙනස තේරුණා නම් අනේ මේක වැඩි වෙනකොට මගේ වේගය වැඩි වෙනවා, මේක අඩු වෙනකොට මගේ වේගය අඩු වෙනවා, ආස්වාස ප්‍රාස්වාසේ නිවෙනකොට මමත් නිවෙනවා, හැම ස්පර්ශයක් තුළින්ම වේදනාවක් අටගන්නවා, හැම ස්පර්ශයක් තුළින්ම හැම උස්මක් තුළින්ම මම වෙනස් වීම වලට භාජනය වෙනවා, ගොදුරු වෙනවා. මේක තේරුම් ගත්ත භාවනා යෝගියා නිතරම ආස්වාස ප්‍රාස්වාසය තුළින් නිවි සැනසීම ලබනවා. ආස්වාස ප්‍රාස්වාසයේ සැනසෙනවා, සෑයීමටපත් වෙනවා. එයාගේ වචනේ බොහොම මෘදුයි. නියතමානිකම යටාත්කම රජ කරනවා. ඉවසීම සක්විති රජකම කරනවා. එයාගේ චරිතය දිහා දැක්කාම ලෝකෙම මිනිස්සු පැහැදෙනවා, සතුටු වෙනවා, සන්තෝෂයටපත් වෙනවා. ඇයි ආස්වාස ප්‍රාස්වාසය කියන මේ හැම ස්පර්ශයක් තුළින්ම හැම වේගයක් තුළින්ම ඇතිවෙන දුක කම්පනය තේරුම් අරගෙන දුක නිවාගත්ත, වේදනානුපස්සනාව ඉවර කරගත්ත සකෘදාගාමි වෙච්ච භාවනා යෝගියෙන්. එහෙනම් ක්‍රියාවලිය දකිනකොට, කයේ ක්‍රියාවලිය සිතේ ක්‍රියාකරකවලිය දකිනකොට, හැම මොහොතෙම සතර ඉරියව්වෙන් දකිනකොට එයා සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි හැම ස්පර්ශයක් තුළම හැම වේදනාවක් තුළම එයා සම්පූර්ණ වේදනාව එයා අටගන්න ක්‍රියාවලිය දකිනකොට ඇසකන දිව නාසය සමසිතෙන් ඒ වේදනාව ස්පර්ශ වෙන විදිය සතර ඉරියව්වෙන් දකිනවනම් හැම මොහොතෙම සියෙන් දකිනවනම් එයා සකෘදාගාමි ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. හැම ආස්වාස ප්‍රාස්වාසයක් තුළම ඒ හැම ආස්වාස ප්‍රාස්වාස වේගයක් තුළින්ම තියෙන්නේ මේ සතර මහා භූතයාගේ ක්‍රියාවලියක්. වේගය වැඩි නම් සතර මහා භූතයාගේ ක්‍රියාවලිය ඉක්මනට ඉක්මනට වෙනවා. ඒ නිසා තමයි බත් පාර්සල් හතරක් විතර කන්නේ, හැම මොහොතෙම පැයෙන් පැයට කෑම කන්නේ, පැයෙන් පැයට ගිලම්පස ගන්නේ, පැයෙන් පැයට වතුර බොන්නේ. ආස්වාස ප්‍රාස්වාස විනාඩියට තප්පර 60යි අපි 15යි ගන්න ඕනේ, නමුත් 80ක් විතර ගන්නවා. මොකද්ද කියලා දැම්මාම අර සුනකයා මේ අති අරිනවා, වාගේ ආස්වාස කරනවා කරනවා, ප්‍රාස්වාස නිකුත් කරනවා නිකුත් කරනවා. ඉවරයක් නැහැ. ඇයි මේ ධර්මතාවය දැක්කේ නැ? මේ චක්‍රීකරණය දැක්කේ නැ? ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි නම් ඒ වේගයට සාපේක්ෂව සිතවිලි වල වේගය වැඩි, කයේ වේගය වැඩි, කයේ පටවි ස්වභාවයේ චක්‍රීකරණයේ භ්‍රමණ වේගය වැඩි, ආපෝ ධාතුවේ චක්‍රීකරණයේ භ්‍රමණ වේගය වැඩි, වායෝ ධාතුවේ චක්‍රීකරණයේ භ්‍රමණ වේගය වැඩි, තේජෝ ධාතුවේ චක්‍රීකරණයේ වේගය වැඩි. ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි නම් ආහාර පාන ගන්න ප්‍රතිශතය වැඩි, වතුර බොන ප්‍රතිශතය වැඩි, උෂ්ම ගන්න ප්‍රතිශතය වැඩි, සිතවිලි නිර්මාණය වෙන ප්‍රතිශතය වැඩි. ඒ කියන්නේ සතර මහා භූතයා අර විශාල වාහනයක රෝදි කරගෙන වාගේ විශාල භ්‍රමණ වේගයකින් මේක චක්‍රීකරණය වෙනවා කියන එක නේද? එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ වේගය මධ්‍යස්ථ වෙනකොට මේ සතරමා භූතයාගේ චක්‍රීකරණය කැරකෙන වේගය අඩු වෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාසයේ ධාරිතාව තුනී වෙලා නිවෙනකොට මේ සතරමා භූතයාගේ චක්‍රීකරණයත් නිවිලා යනවා. මේක ධර්මතාවයක්, විශ්ව භ්‍රමණයේ ධර්මතාවයක්, අපේ මේ ග්‍රහලෝක මණ්ඩලයේ භ්‍රමණතාවයේ ධර්මතාවයක්, මේ අපි ඉන්න ජීවත් වෙන ග්‍රහයාගේ භ්‍රමණතාවයේ ධර්මතාවයක්, මේ කයේ සෛලවල භ්‍රමණයේ ධර්මතාවයක්, මේ සෛලය නිර්මාණය වෙච්ච අණුවල භ්‍රමණයේ භ්‍රමණ ධර්මතාවයක්, අපේ ප්‍රාණ ශක්තියේ භ්‍රමණයේ ධර්මතාවයක්, චෛතසිකයේ සිතේ භ්‍රමණයේ ධර්මතාවයක්. මෙන්න මේක දැක්කාම ධර්මතාවයක් තමයි මෙතන තියෙන්නේ, ක්‍රියාවලියක් තමයි තියෙන්නේ කියලා ඒ ප්‍රත්‍යක්ෂ වුණාම යා අනාගාමි බවට පත් වෙනවා. මේ ලෝකයේ සිත් කිසිම දෙයකින් කම්පා නොවන සිතක්, හටලෝ දහමට කම්පා නොවන සිතක් මේ භාවනා යෝගියාට හම්බෙනවා. එයා දුකට කම්පා වෙන්නෙත් නැහැ, සැපට කම්පා වෙන්නෙත් නැහැ, ලාභයට කම්පා වෙන්නෙත් නැහැ, අලාභයට කම්පා වෙන්නෙත් නැහැ, ඒ වගේම කැමැත්තට කම්පා වෙන්නෙත් නැහැ, අකමැට කම්පා වෙන්නෙත් නැහැ. මේ විදියට මේ භාවනා යෝගියා හටලෝ දාමෙන් නිදාසෙලා හැමදේම චක්‍රීකරණයක් වශයෙන් දකිනවා. ඒ චක්‍රීකරණය තුළ තියෙන ක්‍රියාවලියක් වශයෙන් දැකලා අනාගාමි උත්තමයෙක් බවට පත් වෙනවා. මේ භාවනා යෝගියා මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ වේගයේ මත සිත පීඨවලා භාවනා කරපු මේ භාවනා උත්තමයා තේරුම් ගන්නවා මේ හැම ක්‍රියාවලියක් තුළම සිතේ ක්‍රියාවලියක් තියෙන්නේ, සිත තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ, සිතමයි මේ හැම ක්‍රියාවටම මුල් වෙලා තියෙන්නේ. එහෙනම් සිතේ තමයි මේ හැම දෙයකම මුල. එහෙනම් සිතේ ක්‍රියාවලියක් තමයි මේ විශ්ව ක්‍රියාවලිය. සිතේ ක්‍රියාවලිය තමයි මේ විශාල මේ මන්දාකිණියේ මේ විශ්ව පද්ධතියේ ක්ෂීර පතේ ක්‍රියාවලිය. ඒකේ නිර්මාණය තමයි මේ හැම දෙයක්ම කියලා දැක්කාම පුද්ගලයක් නැති වෙනවා, සත්වයක් නැති වෙනවා, ක්‍රියාවලියක් පමණක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ ක්‍රියාවලියේ අයිතිය Tamanta අයිමි වෙනවා. ක්‍රියාවලිය විශ්වයේ ක්‍රියාවලියක් බවට පත් වෙලා ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එයා නිරෝධ සමාපත්තියෙන් rahat වෙලා. එහෙනම් අපි මේ කමඨාන වඩන්නට ඕනේ. මේ ආනාපාන සති භාවනාවේ මේ කමඨාන සතර ඉරියාවෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැම මොහොතක් ගානේ මේ කමඨාන වඩලා මේ විදියට ආනාපාන සති භාවනාවේ ආස්වාසේ ප්‍රාස්වාසේ වේගයේ මත සිත පීඨවලා සීය පවත්තලා කායානුපස්සනා වඩමු, වේදනානුපස්සනා වඩමු, ධම්මානුපස්සනා වඩමු, චිත්තානුපස්සනා වඩමු, සතර සටිපට්ඨාණය මේ කියන ආනාපාන සතිය තුළින් වඩලා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න. මේ කමඨාන් දේශනාව මේ තුළින් ලබාගත්තා වූ අවබෝධයේ දැනුම, මේ අවබෝධය තුළින් අපි මේ දැනුම පාවිච්චි කරලා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.